විශ්වාස භංගය යෝජනාව ඒවා පිළිගන්නේ නැතන් ඒවට විරුද්ධවත් අපි තවත් විශ්වාස භංග යෝජනාවක ඉන්න අපි එකකින් නවතින්නේ නැහැ. මේක ලොකු ප්‍රශ්නයකට යනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ තර්ජනයකට ලක් කිරීමක් හැටියටයි අපි දකින්නේ. එහෙම මේවට ඉඩ නොදීම දැනටත් බාර දීලා තියෙනවා විශ්වාස භංග යෝජනා තුනක්. ඒ තුනෙන් මේ වෙනකොට හරිනම් දෙකක් විවාද වලට දින දෙන්නට ඕනේ. මේ වෙනකන් උදින දීලත් නැහැ. ඒවා හමස් පෙට්ටියට දාලා තියෙනවා. ඉතින් මේක නම් පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්තිය. කොහොමද මේ මිනිස්සු කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කියලා අපේ රටේ? මේක බොහොම පැහැදිලි. ප්‍රජාතන්ත්‍රවාදය මරලා දාන්න කණ්ඩායම් එකතු වෙලා ඉන්නවද හැම පැත්තෙම? ඒක රෝග තියෙනවානේ, ඔය ඉන්ෆ්ලුවෙන්සා ඒ වගේ ඒවා තියෙනවානේ. මේ මහාමාන්‍ය කියන රෝගෙත් තියෙනවා, ඊනමානී තියෙන මහාමාන්‍ය, මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන මහාමාන්‍ය. ඔය ඉස්සර තිබුණා මේ කළු කලන්තේ දාලා තිබුණේ ඒ දවස්වල. එතකොට තමයි ගීලා කළු කෝපි බීලා බිස්කට් කාලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක අර්ලී ගහ මන්දිරේ.